ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ජේෂ්ඨයින් නම් විරෝධත්වය දැක්වුවේ නැහැ. ශ්‍රී ලංකා නිදහස්පක්ෂයෙන් ලා වරින් වර විවිධ දේශපාලන පක්ෂවලට ගිහිල්ලා එක දිගට ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ප්‍රතිපත්ති මත හිටපු අය නෙමෙයි. ඒ වගේම මම දැක්ක එක්තරා චරිතයක් ක්‍රීඩාවටත් සම්බන්ධ කියලා තිබුණා. මේ සඳහනේ ලේකම් හොරාස්සනක් ගහලා හිටන් ලිපියක් නිකුත් කළා දෙනවායි කියලා. මම එතුමල්ලන්ට කියන්න කැමතියි. මගේ නීතිඥ වෘත්තියට දැන් අවුරුදු 30ක් වෙනවා. දාසිරිත මැතිවරණ ගණනාවක් අපි අත්සන් කළා තියෙනවා. ඒ නිසා කිසිම අවස්ථාවක ප්‍රතිපත්තිමය කරුණු මත හැර වෙනත් කිසිම ආකාරයකින් නාම යෝජනා ලබා දෙන්න මම කටයුතු කළා නැහැ.